මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ පත් කරගත්ත ජ්‍යෙෂ්ඨ ඇමතිවරු කියලා කට්ටියක්. දැන් පත් කරගන්නවා රාජ්‍ය ඇමතිවරු. රාජ්‍ය ඇමතිවරු, ඇමතිවරු රටේ මුළු පාර්ලිමේන්තුවම ඇමතිවරු කරන්නද මේ හදන්නේ? රට හදන්න මෙච්චර ඕනද? ලෝකෙ මෙහෙම ආදර්ශයක් තියෙනවද? අපිට තියෙන තැන කරුණාකරලා කියන්න එක්සත් ජාතික පක්ෂ නායකයෝ හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වර්තමාන නායකයෝ ලෝකෙ කොහෙද මෙහෙම තියෙන්නේ? මුළු ලෝකෙම ආදර්ශ ගැන කතා කරන පාලකයෝ ලිච්ඡවි රජදරුවන්ගේ පාලන සමය ගැන කතා කරනවා. ඒ පාලන සමයේ මහජන දේපළ නාස්ති කරමින් ආකාරයේ මුදල් ආභාෂණය කරමින් මෙහෙම දේවල් කරලා නැහැ. මේක නෙමේ ජනතාව ඉල්ලුවේ. මහින්දගේ ඇමති මණ්ඩලයටත් එහා ඇමති මණ්ඩලයට තමයි මේ පත් කරන්නේ. මේක ඉතාම ජනවරමට පයින් ගහපු ආරම්භයක් තමයි මේ අරගෙන තියෙන්නේ. ඉදිරියට ඉතාම භයානක වෙන්න පුළුවන්. අපි ජනතාවට කියනවා ලෑස්ති වෙන්න, සූදානම් වෙන්න, පාරට බහින්න, සටන් කරන්න.